ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින කුසාන මහත්මයා ඒ වගේම චතු නෝනාතුළු ඔබ හැම දිනෙකම විහාරස්ථානයේ ඒකරාශි වෙලා ඉතාම වටිනා ලස්සන පින්කමක් සිදු කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව ස්වාමින් වහන්සේලා හය නමක් විශේෂයි සම්බුද්ධ පූජාව සහිතව දානේ පූජා කරපු මොහොත. ඉතින් දානේ බොහොම ලස්සනට දුන්නා. මම හිතන්නේ චතුරෝණ බොහෝ කාලයක් මේ ගැන හිතලා සංවිධානය කරලා යාළුවන්ට කියලා දානෝපකරණ සකස් කරලා ඉතාම මනවින් ලස්සනට පින්කම කරපු අවස්ථාව. අපට මේ ජීවිතේ ලබා දීපු අපේ අම තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් කියලා ආශිර්වාදයයි මේ සිදු කළේ. ඉතින් ඒ සඳහා ඉතාම ප්‍රණීත විදියට දානි සෝදානම් කළා. සියලෝම දානෝපකරණ සහිතවයි මේ දානේ පූජා කළේ. මම හිතන්නේ බොහෝ කාලයක් මේ පින්කම ගැන හිතලා චතුරෝණට කුෂාන් මහත්මයාට වාසතුරට පත් වෙන පුළුවන්. දානිට සහභාගී වන ඔබ හැමදෙනාම කල්පනා කරන්න ඔබේම නිවසේහි ඔබේම අම තාත්තා වෙනුවෙන් ඔබේම දෑතින් පූජා කරපු දානයක්සේ හිතලා තමන් හිතේ ශ්‍රද්ධාව සතුට තව තවත් දිනු කරගන්න මේ පිණි ආනිසංස දිනුවන්නට ඒක හේතුවක් වෙනවා. බෞද්ධයන් ඉදිරියට අපි අපේ අම තාත්තට ජීවත් වෙන කාලයේ හොඳින් සලකනවා. ඒ අය සතුටපත් වෙන පුළුවන් විදියට ඉන්නවා. විශේෂයෙන් ඒ සෑම් සිරිමාන පියතුමත් ඒ මෑණියන්ගේ ජීවිත දැසත් බලන විට මේ දරුවන්ගේ ජීවිතය පිළිබඳව කල්පනා කළ බලන විටත් ඉතාම පැහැදිලිව පෙනෙන කාරණයක් තමයි ඒ ආදරණීය දෙමව්පියන් ඔබේ ජීවිතයට ආදර්ශයක් වෙන විදියට ජීවත් වුණා. ඒ විතරක් නෙවෙයි ඔබට ලබා දෙන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබා දුන්නා. ඉතින් දරුවන් වශයෙන් අපට කුඩා කාලෙදි අම තාත්තගේ හිත සතුටු කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි හොඳින් ඉගෙන ගියා ගන්න එක. මම හිතන්නේ මේ දරුවන් හැමදෙනෙක්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියටම ගියා. විශ්වවිද්‍යාලවලින් ප්‍රථම උපාධිය අරගත්තා, මාස්ටර් ඩිග්‍රි සරගත්තා, ඇතැම් දරුවන් ડોක්ටරේට් සරන් තියෙනවා. ඉතින් මේ අතින් බලනට මේ දරුවන් පස් දෙනාම දිනවලු පස් දෙනෙක් වුණාට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානවලට ළඟා වෙන්නට ඔබ කටයුතු කළා තියෙනවා. මම හිතන්නේ ඒකයි අම්මා තාත්තා ජීවත් වෙන කාලයේදී එයාගේ සතුට දිනවනට හේතු වන ප්‍රධාන කාරණය ඔබ ඔබේ යුතුකම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම දක්වලා තියෙනවා. ඒ වගේමයි මේ චතුරෝණ ඇතුළු අනිත් දරුවන් දැස බලනට පේන දේ තමයි ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාව අවන්තව කැප වෙලා සත්භාවයෙන් ඉතාම ඉහලින් ඒ වෘත්තියේ යෙදෙනට ඔබ උනන්දු වෙනවා. ඔබ ලබන වැටුපට ණය නොවන විදියට විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ණය හැටියට ඒ දරුවන්ගේ නුවණැස පාදන ගුරු මවරුන් විදියට ඔබ ඒ දරුවන්ට ශිල්ප දානය නිසිසේ ලබා දෙනවා. ඉතින් චතුනෝණගෙන් ඉගෙනගත්තු ඒ දරුවෝ කියන දේ තමයි චතුනෝණ හොඳට අධ්‍යාපන කටයුතු සිදු කරනවා, ඒ දරුවන්ට හොඳට අධ්‍යාපනය ලබා දෙනවා, විෂය කරුණු හොඳට උගන්වනවා කියන කරුණ ඔබතුමිය ගැන ඒ ඉගෙනගත්තු දරුවන් ප්‍රශංසාත්මකව කතා කරනවා. ඉතින් ඒ ගැන හිතනකොට ඔබට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඉතින් අම්මා තාත්තා එකතකින් අපි අධ්‍යාපනයෙන් වෘත්තීය මට්ටමින් ඉදිරියට යනවා දකින්න විතරක් නෙවෙයි අම්මා තාත්තා කැමති අපි සතුටින් ජීවත් වෙනවා දකින්නට. අපේ ආධ්‍යාත්මික සතුට මානසික සුවය දිනු වෙනවට අපේ අම්මා තාත්තා කැමති. අප කුඩාම කාලේ අපේ සිඟිලි දෑත එක්කල්ලා බුදු පිළිමයක් දකිනකොට ස්වාමින් වහන්සේ කෙනෙක් දකිනකොට පුතේ සාදු කියන්න කියලා අපට දෙරුවන හඳුනවා දීමෙන් අපේ අම්මා තාත්තා බලාපොරොත්තු වුණේ අපි ආධ්‍යාත්මික සුවය ලබන්නටයි කියයි කැමති වුණේ. දරුවන් හදන දෙමව්පියන් වශයෙන් විශේෂයෙන් බෞද්ධ දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාව තමයි අතිජාතං අනුජාතං කුත්තමිච්ඡන්ති පණ්ඩිතා කියලා සඳහන් කරනවා. ඒ අම්මා තාත්තා ළඟ තිමුණු ගුණයටත් වඩා ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාගශීලීත්වය ආදී ඒ දෙමව්පියන්ගේ ළඟ තියෙන ගුණධම් වලටත් වඩා ඉදිරියට දරුවන් යයි කියන ප්‍රාර්ථනාවක් විශේෂයෙන් දරුවන් හදන බෞද්ධ දෙමව්පියන්ගේ සිතෙන්ගේ ප්‍රාර්ථනාවක් ඉදිරියට තියෙනවා. ඉතින් ඒ සඳහාම තමයි අපට මේ බුදුදහම සංගතේන තෙරවන හඳුනා දීලා මේ ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබා දුන්නේ අපේ මානසිකව සතුටෙන් දිනු වෙනවා දකින්නට. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයක් ලැබපු අවස්ථාවේදී මේ තෙරවන අපි අසුරු කරනකොට අපට ලැබෙන ප්‍රධානම ආනිසංසය තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. ධර්මයේ ශ්‍රවණය කරු පමණට තමයි සැබවින්ම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන කාරණය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අපේ හිතට ඇතිවන කෙලෙස් මොනවද කියලා තේරුම් අරගෙන ඒ කෙලෙස් වලින් නිදහස් වෙන අපි මොනවද කරන්න ඕනේ කියන කාරණය තමයි ධර්මය තුල පැහැදිලි කළ දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව උන්වහන්සේගේ අනුශාසනය කෙටියෙන් දේශනා කළා සචිත්ත පරියෝධපනං කියලා. සිත පිරිසුදු කිරීම කියලා. අපෙන් ඈතර නැගෙන ලෝභය, ద్వේෂය, මෝහය කියන මෙන්න මේ අකුසල මූලයන්ගෙන් හැකිතාකට අපේ සිත මුදවාගෙන ඒකාතකෙන් කාමච්ඡන්ද ආදී නීවරණ ප්‍රහිණ කිරීම, අනිත් අතින් සංකය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම ප්‍රහිණ කරන්ටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයන් විදියට අපි අපේ ජීවිතය ගැන නිතර නිතර බලන්නට ඕන. අපි ජීවත් වෙන්න වෙන්න වයස යන්න යන්න අවංකව කල්පනා කරලා බලන්න ඇත්තටම මගේ ළඟ තියෙන ලෝභය අඩු වෙනවද වැඩි වෙනවද? මම අනිත් අය සමග තියෙන අමනාපකම් එන්නෙම වැඩි වෙනවද අඩු වෙනවද? නැත්නම් මගේ තියෙන අවිද්‍යාව, මෝහය අඩු වෙනවද වැඩි වෙනවද කියලා තමන් ගැනම තමන් කල්පනා කරලා බලන්න. මේකට කියන්නේ ධම්ම මිරය කියලා. දැන් මිරව ධම්ම කියලා. ධම්ම රිෆ්ලෙක්ෂන් කියන්නේ මේකයි. බොහෝ විට අපි අපේ සාර්ථකත්වයේ බලන්නේ අධ්‍යාපනයේ ඉදිරියට යෑම මත. මාතර ගන්න වැටුපේ ප්‍රමාණය අනුව නැත්නම් දරුවෝ කොච්චර උපාධි ගන්නවද? කොච්චර රැකියාවෙන් උපයනවද? නැත්නම් අපේ ගෙදර වටිනාකම කීයද? බැංකු පොතේ දැන් කීයක් ඉතුරු වෙලා තියෙද? මේව තමයි අපි බොහෝ විට අපේ සාර්ථකත්වයේ නිර්ණායකයන් විදිහට මෙෂර්මන්ට් විදිහට බලන්නේ. නමුත් පින්වත්නි බෞද්ධයන් ඉදියට මේ කිසිම දෙයක් නෙවෙයි අපේ සාර්ථකත්වය බලන මිනුම් දඬු බවට පත් වෙන්නේ. සැබවින්ම අපි සාර්ථකත්වයට පත් වෙනවාද කියලා බලන්නේ තමන්ම තමන් ගැන බලන්න. ඊයට වඩා අද මගේ ලෝභය අඩුවිද? ද්වේෂය අඩුවිද? මෝහය අඩුවිද? ගිය අවුරුද්දට වඩා මගේ හිතේ ලෝභ ආදී කෙලෙස් අඩුවිද? මීට අවුරුදු 25කට කලින් තිබ්බ කෙලෙස් වලට වඩා අද දවසේ මගේ ලෝභ ආදී කෙලෙස් දහමල අඩුවීමක් වෙලා තියෙද කියලා තමන් ගැනම තමන් බලන්න. මෙන්න මේකෙන් තමයි සැබෑ ලෙසම තමා සතුටෙන් ජීවත් වෙනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් නිර්ණායකයි. අපි අම්මා තාත්තා කැමති අපි සතුටෙන් ජීවත් වෙනවා දකින්න. අපි දුකින් ජීවත් වෙනවා දකින්නට කවදාවත් අපි අම්මා තාත්තා කැමති නැහැ. අපි අම්මා තාත්තා ඇත්තටම අපි සතුටෙන් තියන්නට අපි කැමති නම් අපි වෙන මොකද කරන්නට ඕන? අපි කරන්නට ඕනේ අපේ හිතේ තියෙන මේ ලෝභ ආදී අකුසල දහම් හැකිදා අඳුරට අඩු වෙන විදිහට පාසය කිරීම. ඒ අමතාත ජීවත් වෙන කාලේ විතරක් නෙවෙයි. අමතාත මේ ගියාට පස්සේ එයා කොහේ හරි ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. මේ ආත්මය අමතාත විතරක් නෙවෙයි. මීට කලින් ආත්ම භවවල කල්ප ගණන් අතීත අපේ ආම්මල තාත්තලා නොයෙක් තැන්වල ඉඳගෙන අපි දිහා තාමත් බලාගෙන ඉන්නවා. මොකද්ද බලන් ඉන්නේ? අපි කරන්නේ මොනවද කියලා. අපි කරන්නේ ලෝභයේ වැඩි වෙන දේවල්ද අඩු වෙන දේවල්ද? අපි කරන්නේ ද්වේෂය අඩු වෙන දේවල්ද වැඩි වෙන දේවල්ද? අපි කරන්නේ මෝහය අඩු වෙන දේවල්ද වැඩි වෙන දේවල්ද? මෙන්න මේක තමයි අපේ අතීතක සම්මල තාත්තලා අපි දිහා බලාගෙන ඉන්න ක්‍රමය. ඇයි එහෙම බලන්නේ? යම තාත්ත බලන්නේ අපි ඇත්තටම සතුටින් ඉනවද දුකින් ඉනවද කියලා බලන්නේ. අපි දුකින් ඉනකොට ඒගොල්ලන් දුක් වෙනවා. අපේ හිතේ ලෝභ ආදී අකුසල දහම් කියනකොට එයා දන්නම අපි දුකින් ඉන්නේ, එයා දුක් වෙනවා. අපි දන් දෙනකොට, සිල්වන්ත වෙනකොට, භාවනා කරනකොට එයා සතුට වෙනවා. ඒ සතුට වෙන්නේ අපි සතුටෙන් ඉන්න බව එයා දන්නවා. අනේ නිසා වෙනතුනි සම්පූර්ණව සදහම් මග කියලා කියන්නේ අපේ හිතේ මේ කෙලෙස් අඩු කරගන්න මාවත. අනේතෙන්දි බුදුරජාණන් වහන්සේ තම සුවිශේෂ සූත්‍රයක් දේශනා කරනවා අභිඤ්ඤා සූත්‍රය කියලා. මේ අභිඤ්ඤා සූත්‍රය තමයි මම හිතන්නේ ත්‍රිපිටකයේ තියෙන ඉතාම සංක්ෂිප්තව චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන සූත්‍රය. මෙහිදී බුදුහමෝ දේශනා කරනවා බුද්ධිමත් කෙනෙකු විසින් මේ ජීවිතයේ දැනගන්න ඕන නම් අවබෝධ කරගන්න ඕන නම් අවබෝධ කරගන්න ඕන කාරණේ මොකද්ද? බුද්ධිමත් තැනැත්තෙක් විසින් ප්‍රහීණ කරනවා නම් ප්‍රහීණ කරන්න ඕන මොකද්ද? බුද්ධිමත් තැනැත්තෙක් විසින් සාක්ෂාත් කරන්න ඕන නම් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් සාක්ෂාත් කරන්න ඕන මොකද්ද? බුද්ධිමත් කෙනෙක් වඩන්න ඕන නම් මොකද වඩන්න ඕන කියන කාරණේ? එතකොට නුවණැති කෙනෙක් විසින් අපි බුද්ධිමත් නම් මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංචස්කන්ධය තේරුම් ගැනීම. අපේ ජීවිතයේ යටින් දිවෙන යථාර්ථය තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය. සාමාන්‍යයෙන් අපිට පේන්නේ හැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, මේවා තමයි අපිට පේන්නේ. නමුත් මේක යටින් දිවෙන මුල තමයි රූප එක තමයි මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ. මෙන්න මේ රූප ආදී ස්කන්ධ පංචකයේ සැකසුම මොකද්ද? ඒක විපාක මට්ටමේ ස්කන්ධ පංචකය මොකද්ද? ඒක කර්මයක් වඩපත් වෙලා ශාස්ත්‍ර උපාදානිය වශයෙන් පංච පාස්කන්ධය වඩපත් වෙන්නේ කොහොමද? මෙන්න මේක තේරුම් ගන්න එක තමයි අපි අපේ ඥාණයෙන් විශිෂ්ටම ඥාණයෙන් තේරුම් ගත යුතු දේ. ඊළඟ සඳහන් කරනවා නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකද ප්‍රහීණ කරන්න ඕනේ කියලා. ඒ තමයි අවිද්‍යාවත් භව තණ්හාවත් ignorance and attachment to the world. මේ දෙක තමයි නුවණැති කෙනෙක් විසින් දුරු කරන්න ඕන නම් දුරු කළ යුතු දේ. ඊළඟට සඳහන් කරන නුවණැති කෙනෙක් විසින් සාක්ෂාත් කරනවා නම් මොකද සාක්ෂාත් කරන්න ඕන? මොකද අපේ achievement එක කියලා. ඒ තමයි විද්‍යා විමුක්තිය කියන එක. විද්‍යාව කියන්නේ දැනුම, knowledge එක, understanding. විමුක්තිය කියන්නේ නිවීම, මිදීම, liberation කියන එක. මොහොකෙන්ද අපේ නිදහස් වෙන්නේ? අපේ හිතේ තියෙන ලෝභ ආදී අකුසල ධම්ම වලින්, සංකය දිට්ඨි ආදී සංයෝජන ධර්ම වලින්, කාම ඡන්ද ආදී නීවරණ වලින්. ඊළඟ සඳහන් කරන නුවණැති කෙනෙක් විසින් වඩනවා නම් වඩන්න තියෙන මොකද්ද කියලා? වඩන්න තියෙන මොකද්ද? සමත විදර්ශනා දෙක කියලා. Tranquility and Insight Meditation. මෙන්න මේක තමයි චතුරාර්ය සත්‍යය ඉතාම සංක්ෂිප්තව ඉතාම ලස්සනට දේශනා කරපු ප්‍රධාන සූත්‍රය කියලා කියන්නේ. පින්නතුනි, මෙන්න මේ හතර තේරුම්ගෙන ප්‍රැක්ටිස් කිරීම තමයි අපේ ජීවිතයට ලබා දෙන ලොකුම වටිනාකම. නැත්තම් සම්බුද්ධ ශාසනයෙන් ලබා ගන්නා වූ අනහි මල් කල බවට පත් වෙන්නේ මෙන්න මේ හතර. මොකක්ද අපි අවබෝධ කර යුත්තේ? මොකක්ද අපි ප්‍රහීණ කළ යුත්තේ? මොකක්ද අපි වැඩිය යුත්තේ? මොකක්ද අපි සාක්ෂාත් කළ යුත්තේ කියන කාරණය. මේක තමයි අපේ ජීවිතේ ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම. අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ ඇසට රූප දකින එක, කනට ශබ්ද අහන එක, නාසයට ගඳ සුවඳ මේ ආදී ඉන්ද්‍රිය වලින් අරමුණු ගන්න එක. මේ අරමුණක් ගන්න වෙලාවේදී රූපස්කන්ධය තියෙනවා. නමුත් මේ අරමුණ තේරුම් ගන්න වෙලාවේදී රූපස්කන්ධය සම්පූර්ණ නිරුද්ධ වෙච්ච ලෝකයකයි මේ අපි ඉන්නේ. අපි යන්තම් යමක් ගැන හිතනවා නම් හිතන්නේ රූපයක් එක්ක. ඔබේ දරුව ගැන හිතනවා නම් දරුවගේ රූපය තමයි මතක් වෙන්නේ. ඔබේ ගෙදර සීපත් කරනවා නම් ගෙදර ගොඩනැගිල්ල තමයි මතක් වෙන්නේ. ඔබේ අමතාත් සීපත් කරනවා නම් මතක් වෙන්නේ රූපය. ඒ මතක් වෙන වෙලාවේදී ඔබට හිතෙන්නේ බාහිර ලෝකේ රූපේ තියෙයි කියලා නේද? අපි හිතන්නේ නැතුව ගුඟක් බුද්ධිමත් කියලා නේද? ඔබ හද මෙතෙන් එන කලින් කණ්ණාඩි ළඟට ගිහිල්ලා ආවේ. කණ්ණාඩියෙන් ඔබේ රූපය බලන්නේ ඔබ ආවේ නේද? ඒ ආපු ඔබගේ ඒ රූපයේ කණ්ණාඩිය තාම තියෙනවද? ඔබ යන වෙලාවේදී කණ්ණාඩියේ රූපේ නිර්මාණය වුණා, රිෆ්ලෙක්ෂන් එක ඇති වුණා. ඔබ ඉවත් වීම සමග ඒක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණා. ඒ රූපයේ දැන් පොඩ්ඩක් අතේ කණ්ණාඩිය නැහැ. අන්නේ වගේම තමයි ඔබ යම් තාක් දේවල් සිහි කරනවා නම් ඒ සිහි කරන මොහොතේ විතරයි ඔබේ ලෝකයක තියෙන්නේ. ඒක සිහි නොකරන වෙලාවේදී ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව කියන්නේ මොකද්ද? අපි හිතන්නේ එක සිහි නොකරත් මේ වෙලාවෙත් ඒක භෞතික ලෝකෙ තියෙයි කියලා. අන්නේ තියෙයි කියන දේ නිසා තමයි අපිට දුක හටගන්නේ. ඒ විතරක් නෙවෙයි මරණාසන්න මොහොතේ අපේ ශරීරයෙන් දුර්වල වෙනවා. ඒ දුර්වල වෙච්ච වෙලාවෙදි මෙන්න මේ වගේ මතකයන් අපේ හිතට එනවා. රූපයන් නිර්මාණය වෙනවා. සම්පූර්ණයෙන්ම අපේ මනසයි මතක් වෙන්නේ. ඒ මතක් වෙන වෙලාවෙදී රූපයක් නිර්මාණය වෙනවා. අන්‍ය රූපින අනුරූපව අපේ හිත ගිහිල්ලා ඒ රූපයත් එක්ක බැසගන්නවා. මෙන්න මේක තමයි සංසාරික සැකල්ලේ අපි යන විදිය. ඉතින් මෙන්න මේකේ නිදහස් වෙන තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. මේක තේරුම් ගන්නවා කියලා කියන්නේ පංචස්කන්ධය තේරුම් ගන්නවා කියන එක. මේක තේරුම් අරගෙන අපි දුරු වෙනවා කියලා කියන්නේ මේ අවිද්‍යාවෙන් සහ ඒ අවිද්‍යාවත් එක්ක හටගන්න ලෝකෙට තියෙන ඇලීම ටිකෙන් ටික අඩු වෙනවා. අන්න ඒ සඳහා අපි නිතරම මාර්ගයේ විදියට සමත විදර්ශනා දෙක වඩනවා. සමත කමඨහනකින් හිත එක්කන් කර කර සමාධිමත් කරන කාලයේ හිතේ දිනු කර ගන්නවා. ඒ සමාධිමත් වෙච්ච හිතෙන් අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඇතිවීම නැතිවීම ඉම්පර්මනන්ස් එක රිෆ්ලෙක්ට් කරනවා. එහි ප්‍රතිඵල ලෙස විද්‍යා විමුක්තිය කියන මේ කාරණා දෙක සාක්ෂාත් කරගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒ එකකටකින් අපේ දැනුමෙන් ශක්තිමත් වෙනවා. අපේ ජීවිතේට ලස්සන ලයිට් එකක් පත් වුණා වගේ. අපේ ජීවිතේ හැම වෙලාවෙම විකසිත වෙලා යනවා. මේ අපි ජීවත් වෙන නිරුද්ධ වෙච්ච ලෝකෙක නේද? ඒ නිරුද්ධ වෙච්ච ලෝකයේ දකින මේ මනසත් මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙන මනසක් නේද මේ තියෙන්නේ කියලා අපි හිතනකොට අපි බාහිර රූපයෙන් නිදහස් වෙනවා. අභ්‍යන්තර නාමයන් තිනුත් නිදහස් වෙනවා. අපේ ජීවිතයේට ධර්මයේ නැමැති සූර්යාලෝකය පහළ වෙලා සියලු දුක් සමුදාය නිදහස් වෙනට අපට මේ ධර්මාලෝකය හේතුවක් වෙනවා. ඉතින් පින්නතුනේ අපේ අම්මා තාත්තා ජීවත් වෙන කාලයේ මේ වගේ පින්කම් කරලා එයාට ආශිර්වාද කරන වගේම අම්මා තාත්තා අපෙන් බලාපොරොත්තු වුණේ මේ ආධ්‍යාත්මික ගමන මගින් අපි ඉදිරියට යනවා දකින්නට. අපේ පින්නතුනේ ලොකු වගකීමක් තියෙනවා. අපේ ජීවිතයේ අපට දීපු ඒ අපේ අම්මා තාත්තගේ ඒ බලාපොරොත්තු මල් කරගන්නට අපට ලොකු වගකීමක් තියෙනවා. රැකියාවක් කළා, දරුවෝ ටිකක් හදලා, නිකන් සාමාන්‍ය කෙනෙක් වගේ මේ යන නෙවෙයි අපිට මේ ජීවිතයක් ලැබිලා තියෙන්නේ. මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ සම්බුද්ධ ශාසනයක් ලැබුණේ අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉදිරියටම දියුණු කරගන්නට. අන්න ඒක තමයි අපේ අම්මා තාත්තා සැබෑම අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ආධ්‍යාත්මික ජීවිතේ යනවා නම් අපේ මේ ආත්ම භාවය අම්මා තාත්තා විතරක් නෙවෙයි, කල්ප ගණන් අපේ අතීත අම්මල තාත්තලා අපි දිහා බලන සතුට වෙනවා. අනේ මගේ දරුවා දැන් හොඳට ධර්මය රකිනවා, මටත් සතුටක්, මටත් ඒක පුණ්‍ය අනුමෝදනාවක් කියලා හිතලා ඒ අපේ අමල තාත්තට සතුටට පත් වෙනවා. ඉතින් ජීවන්තලේ නමට තාත්තට ආශිර්වාදයක් වගේම මියගිය අමල තාත්තට පින් වැඩෙන මේ උතුම් පින්කමක් ඔබ හැම දෙනෙක්ම සිද කරගත්තේ කියලා හැම දෙනෙක්ම සතුටට පත් ගන්න. මේ උතුම් පින්කම තුලින් ජනිත කරගත්තා වූ මේ උත්තම පුණ්‍යඵල හේතුවෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන උපන්දිනය සමරන සෑම් ශ්‍රීමාන පියතුමා ඇතුළු ඒ මෑණියන් ප්‍රධාන මේ හැම දෙනාටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සතුට සැනසුම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සමදොස්තුක දෙවියන් අනුමෝදන්ව ඒ ආදරණීය දෙමව්පියන් ඇතුළු ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා රසකරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අපනමින් මියගේ ඥාතීහුත අනුමෝදන්ව සුවපත්ත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. විශේෂයෙන් ශාන් මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් ඒ වගේම අනුජා විදාන ගමනෝ නම් මහත්මිය දේහී නොනැතුළු ඒ වගේම පරාක්‍රම මහත්මා නමින් ඒරෝෂි නොනැතුළු ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය ඩොක්ටර් ජී.පී. දැන්සේකර මහත්මා එනෝනා මහත්මිය ඇතුළු ඔබ හැම දිනාගෙම නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදී වූ පින් බලාපොරොත්තු වගෙන් සිටින්නම් ඒ සියලු ඥාතී වූද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මීගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි කුසාන මහත්මයාත් ඒ වගේම චතු නෝනාත් දානි සහභාගී වුණ ඔබ හැම දෙනාමත් උඟාස් සතුටටපත් වන්න ඔබේ දෑතින් ඉතාම ලස්සන පින්කම මහා සංඝරත්නයේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දානෙ පූජා කිරීමෙන් සිදු කරගන්න ලැබුණා කියලා මේ උතුම් පින්කම හේතුවෙන් ඔබ හැම දෙනාටම මෙර අවස්යෙන් නිරොග් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේදී වඩවඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතෝ.